නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා, ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති, බහුජන හිතාය බහුජන සුඛාය, ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවෝ මනුස්සානං. පින්වත් මහණෙනි, මේ ලෝකේ එකම එක පුජ්‍යලෙක් සිටිනවා. ඒ පුජ්‍යලයාගේ පහළවීම බොහෝ ජනයාට හිත පිණිස, සුවය පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකෙටම අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, හිතසුව පිණිස, සැපය පිණිසමයි පවතින්නේ. කවුද පහළවන උතුම්ම පුජ්‍යලයා? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම මේ ලෝකේ අතිශයින්ම දුර්ලභයි. කල්ප සීයකටත් බුදු කෙනෙක් පහළවීම දුර්ලභයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. කල්ප සීයකටත් බුදු කෙනෙක් පහළවීම දුර්ලභයි. අපගේ බුදුරජාණන් වහන්සේ අසංඛේ කල්ප 4කට කලින් දීපංකර පාදමූලයේ විවරණ ලබා ආය බුදු කෙනෙක් මොන ගැහුණේ කල්ප අසංඛේයකට පස්සේ. ආය බුදු කෙනෙක් මොන ගැහුණේ කල්ප අසංඛේයකට පස්සේ. ඒ බුදුරජාන් වහන්සේගෙන් විවරණ අරන් ආය අසංඛේයකට පස්සේ තව බුදු කෙනෙක් මොන ගැහුණේ. ඒ කල්පේ බුදුරජාන් වහන්සේගෙන් විවරණ අරන් ආය බුදු කෙනෙක් මොන ගැහුණේ අසංඛේයකට පස්සේ. ඒ බුදුරජාන් වහන්සේලාගෙන් විවරණ අරන් ආය බුදු කෙනෙක් මොන ගැහුණේ ආය අසංඛේයකට පස්සේ. ඒ විදිහට තමයි අසංඛේය හතර හැදෙන්නේ. බුදුරජාන් වහන්සේ විවරණ ගත්ත කාලයේ අසංඛේය හතරකුත් කල්ප ලක්ෂයක්, ඉතුරු බුදුරජාණන් වහන්සේලා කල්ප ලක්ෂයක් ඇතුළත පහළ වුණේ. හැබැයි ලෝකෙට එක කල්පයක වැඩිපුර බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවද? එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේලා පහළවීම බොහෝ කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කල්පේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන කල්පයක් නිසා මේ මහා භද්‍ර කල්පෙන් පස්සේ ආය බුදුවරෙක් ගැන හෝදුවාවක්වත් නැහැ. සූත්‍ර 18 දහසකට ආසන්න බුද්ධ දේශනා තුළ අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හැර එතනින් එහාට බුදු කෙනෙක් ගැන හෝදුවාවක්වත් නැහැ. පින්වත්නි, මේ අවස්ථාව මඟ හැරුණොත් ආය බුදු කෙනෙක් දකින්න වෙන්නේ නැහැ. ශ්‍රී සද්ධර්මයක් අහන්න වෙන්නේ නැහැ. සංගරුවණක් දකින්න වෙන්නේ නැහැ. අද්දක එකතුකට බුදු කෙනෙකුට සාදු කියා වඳින්න වෙන්නේ නැහැ. රෝග ව්‍යසන වලින් බැටකකා, ඥාති ව්‍යසන වලින් බැටකකා, ඒ වගේම මේ දුකෙන් පීඩිත වෙවි යන්න තියෙන සංසාරයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකෙට පහළ වුණ ආශ්චර්ය උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ කලාතුරකින්. මේ බුදුරජාණන් වහන්සේ කලුරිය කිරීමක් ඇද්ද? කලාතුරකින් පහළ වන බුදුරජාණන් වහන්සේ ඒක පුද්ගලස්ස භික්කවේ කාලකිරියා බහුනෝ ජනස්ස අනුත්තප්පා හෝති, බොහෝ දෙනාට දුක පිණිස තැවීම පිණිස හේතු වෙනවා එක්කෙනෙක්ගේ කලුරිය කිරීම. ඒ තමයි තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කලුරිය කිරීම බොහෝ දෙනාට දුක පිණිස පවතිනවා. ලෝකේ බුදුරජාණන් වහන්සේ උපදිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට තමයි අද්විතීය උත්තමයා කියන්නේ. බුදුරජාණන් වහන්සේට තමයි අසහාය, කෙනෙක්ගේ සහායක් නැතුව ජීවිතය අවබෝධ කරන කෙනා කියන්නේ. අප්‍රතිම, කිසිවෙකු හා සැසඳිය නොහැකි කෙනා. අප්‍රතිසම, කිසිවෙකු හා සම නොවන කෙනා. අප්‍රතිභාග, කිසිවෙකුගේ කොටස්කරුවෙකු නොවන කෙනා. අප්‍රතිපුද්ගල, කිසිවෙකු හා සම කළ නොහැකි කෙනා. අසම, සම්මා සම්බුදු නොවන කිසිවෙකු හා සම නොවන. අසම සම, තවත් සම්මා සම්බුදු කෙනෙකුට පමණක් සමාන වන. දිපදානං අග්ගෝ, දෙපා ඇති සත්වයන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළවීම අතිශයින් දුර්ලභයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ මහතෝ චක්කුස්ස පාතු භවෝ, මහා ප්‍රඥා ඇසක පහළවීමයි. ඒ වගේම මහතෝ ආලෝකස්ස පාතු භවෝ, මහා ආලෝකයකු පහළවීමයි. ඒ වගේම මහතෝ ඕභාසස්ස පහතු භවෝ, මහා එළියක පහළවීමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියන්නේ සයවැදෑරුන් අනුත්තරීය ධර්මයන්ගේ පහළවීමයි. සිව් පිළිසිඹියා ධර්මයන්ගේ පහළවීමයි. අනේක ධාතුන් ගැන අවබෝධ කිරීමයි. නානා ධාතුන් ගැන අවබෝධ කිරීමයි. විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීමයි. සෝතාපට්ටි ඵලේ සාක්ෂාත් කිරීමයි. බුදු කෙනෙක් පහළ වීමෙන් තමයි සෝවාන් කියන මාර්ගඵලයේ පහළ වෙන්නේ. සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පහළ වීම අතිශයින් ශ්‍රේෂ්ඨයි, දුර්ලභයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණ යුගයක අපිටත් මේ විදිහට හෝ ඉපදී ඒ ධර්මය අහන්ට ලැබීම යම් විදිහක මහා වාසනාවක්. එතකොට පින්වත්නි, ඇයි මේ විදිහට බුදු කෙනෙක්ගේ පහළවීම ශ්‍රේෂ්ඨ වෙන්නේ? ඇයි මෙවැනි කෙනෙක් ආයේ ලෝකේ පහළ නොවෙන්නේ? සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක, බුද්ධත්වයේ කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ බුද්ධත්වයේ පිණිස මේ පින්වත් ස්වාමීන් වහන්සේලාත් මේ පින්වතුනුත් අහලා තියෙනවා දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී විදියට පාරමී ධර්මයන් පුරන්න ඕනේ කියලා. ඒ පුරණ පාරමී ධර්මයන් කියන්නේ ලේසියෙන් කෙනෙකුට පුරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ විශාල අත්හැරීමක් කරන්න ඕන. හිතාගත නොහැකි මේ ලෝකෙ කිසිවෙකුට අත්හරින්න බැරි දේවල් අත්හරින්න ඕන සම්මා සම්බුදු බව පිණිස. ඒකට තමයි දාන පාරමිතාව කියන්නේ. ඊළඟට මේ ලෝකෙ කිසිවෙකුට සංවර කරන්න බැරි විදියට කය වචනේ සංවර කරගෙන තපස වඩන්න ඕන. ඒකට තමයි සීල පාරමිතාව කියන්නේ. මේ ලෝකේ කිසිවෙකුට වඩන්ට බැරි විදිහට, ලංවිය නොහැකි විදිහට කාමයේ අත්හැර අත්හැර අත්හැර පුරුදු වෙන්න ඕන. නෙක්ඛම්මය මහා මේ අසංකේය හතරටම, මේ අසංකල්ප අසංකේය හතරකුත් කල්පලක්ෂයක් පුරාවට මහ බෝධිසත්වෝ වැඩිපුරම ගත කරපු ජීවිතේ ගත කරලා තියෙන්නේ ගිහි ජීවිතේ අත්හැරලා. නික්කම්මය ඊළඟට කිසි කෙනෙකුට, ඒ කියන්නේ මහ බෝධිසත්වයෝ ගිහි ජීවිතය අත්හැරපු එකත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙච්ච ශ්‍රාවකයෝ වැලිකඩ අප්‍රමාණෙන් මහා බෝධිසත්වයෝ ගිහි ජීවිතය අත්හැරපු ප්‍රමාණය මහමිරක් වගේ. මේ පෘථිවි මණ්ඩලයේම මනුස්ස වර්ගයා පැවිදි වුණත් බුදුරජාණන් වහන්සේ පිරුම් පුරණ ජීවිතේ අභිනිෂ්ක්‍රමණය කරපු ජීවිතවලට සමාන කරන්න බෑ. ඇයි පින්වත්නි, එක කල්පයකට එකපාරක් මහන වුණත් අසංකේය හතරකුත් කල්පලක්ෂයක්. මේ පෘථිවියේ මේ ඉන්නේ කෝටි 700ක් ජනතාව. සියලු දෙනා පැවිදි වුණත් මහ බෝධිසත්වයන්ගේ අභිනිෂ්ක්‍රමණයට සම්පූර්ණ පූජාවක් කරන්න බෑ. මහ බෝධිසත්වයන්ගේ පාරමී ධර්මයන් කියන්නේ කිසිවෙකුට සමාන කරන්න බැරි විදිහට ප්‍රඥාව හැසිරුවා සංසාරේ. ප්‍රඥා පාරමිතාව කිසිවෙකුට ලං විය නොහැකි ලෙස ඒ ගුණධර්ම පුරුදු කරන්න වීරිය ගලා. ඒ වීරිය අසාමාන්‍යයි. ඒක විරිය පාරමිතාව. ඒ වගේම කිසිවෙකුට ඉවසිය නොහැකි තැන ඉවසන්න පුරුදු කළා. බහතෝරන වයස නැතුව මව්කුසෙන් ඉපදී රං කඳක් වන් පුංචි දරුවාගේ අත්පාන් කපද්දී ඉවසුවා. පාදක කැපුවා ඇස් වලින් කඳුළු වැටෙන්නේ නැහැ පුංචි කුමාරයාගේ ඉවසලා. අත් දෙක කපලා හදවත පළලා බෝධිසත්වයන්ට පේන්න හදවත ගලවලා කඩුවේ දාගෙන කරකවද්දීත් ඉවසුවා. ශාන්ති පාරමිතා, කන්ති පාරමිතා. සසරේ පුරාවට කිසි කෙනෙක් රැවට්ටුවේ නැහැ. සත්‍යම කතා කළා. අසත්‍ය රජ කරන ලෝකේ එක්කෙනෙක් තනිව අසංකේ හතරකුත් කල්පලක්ෂයක් සත්‍ය කතා කළා. සත්‍ය පාරමිතා. ඒ වගේම තමන්ගේ ගුණධර්ම නසා ගන්නෑ කියලා සමාදන් වුණ ගුණධර්ම වලින් වැටෙන්නේ නැතුව එක දිගට අසංකේ හතරක් අදිෂ්ඨානෙන් ගුණධර්ම පුරුදු කළා. ඒකට කියනවා අදිෂ්ඨාන පාරමිතාව. මෛත්‍රියෙන් සිත තොර කරගත්තේ නැහැ. මෛත්‍රී පාරමිතාව. සැප ඉදිරියේ දුක ඉදිරියේ අකම්පිතව හිටියා. උපේක්ඛා පාරමිතාව. මේ සියල්ල ඉදිරියේ මහ බෝධිසත්වයෝ තමාගේ සියලු වස්තුව නැති වෙලා ගියත්, බාහිර සියලු වස්තුව නැති වෙලා ගියත් තමන්ගේ ගුණධර්ම පුරුදු කරන එක නතර කළේ නැහැ. ඒකට තමයි පාරමී පුරනවා කියන්නේ. තමන්ගේ අතපය ශරීරාංග නැති වී ගියත් ගුණධර්ම පුරුදු කරන එක නතර කළේ නැහැ. ඒකට තමයි උපපාරමී කියන්නේ. ඊළඟට තමන්ගේ ජීවිතේ නැති වී ගියත් ගුණධර්ම පුරුදු කරන එක, පාරමිතා පුරන එක නතර කරන්නේ නැහැ. ඒකට තමයි පරමත්ත පාරමී කියලා කියන්නේ. මේ විදිහට ගුණධර්ම පුරුදු කරගෙන එනකොට මහ බෝධිසත්වයන්ට මූණ දෙන්න සිද්ධ වුණා අනන්ත අප්‍රමාණ කංකටුළු වලට. ප්‍රශංසා ලැබුණේ නැහැ කාගෙන්වත්. දුක් කංකටුළු, බාධා, කරදර, හිරිහැර, උපද්‍රව කෙලවරක් නැහැ. දන් දෙන්න යද්දී දන් ලබන පසේ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩ ඉඳිද්දී දානේ අරගෙන යනකොට මහා පොළොව දෙබෑවිලා ගින්දර මතු වුණා දානෙට අනතුරු පිණිස. ජීවිතේ අතෑරලා ගින්දරට පැනලා දන් දුන්නා. පාවඩ මතින් ආපු ගමනක් නෙවෙයි, ප්‍රශංසා මතින් ආපු ගමනක් නෙවෙයි. ඊළඟට බොහෝ නින්දා, අපහාස, කරදර, කංකටලු, සතුරු කරදර, අපහාස ඒවත් එක්කයි මහ බෝධිසත්වයෝ පෙරුම් පිරුවේ. ඒ නින්දා අපහාස කරදරයේදී ඉවසන්ට ශාන්ති පාරමිතාවම වැඩුණා. සතුරෝ කෙනීරිකම් කරන්ඩ හිතේ මෛත්‍රිය ඇතිවෙන්ඩ මෛත්‍රී පාරමිතාව වැඩුණා. දානෙට අනතුරු වෙන්න දන් දෙද්දී දාන පාරමිතාව ඇති වුණා. ඒ වගේම බොරුවෙන් තමාව පෙළද්දී, බොරුව ලෝකෙ ඉල්ලද්දී, සත්‍යම කතා කරද්දී සත්‍ය පාරමිතාව පිරුණා. කෙනිරිකං කරන ජනයාත් ප්‍රශංසා කරන ජනයාත් අතර එක විදියට හිත තියාගෙන ඉන්න හුරු කරද්දී ශාන්ති පාරමිතාව වැඩුණා. ඉතින් මේ විදියට කරදර එන්න එන්න පාරමිතාවම වැඩුණා. මහ බෝධිසත්වයන්ගේ මහ බෝධිසත්වයෝ පෙරම් පුරාගෙන ආපු ගමන පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් දරුවනේ අතිශයින් දුෂ්කරයි. සිතාගත නොහැකි දුකකට මුහුණ දුන්නා. ඒ සියලු දුක් කන්දරා පාරමී ගුණ හදවතේ දරාගත් මහ බෝධිසත්වයෝ ඒ සියලු දුක් අභියස සාන්තව හදවතින් හිනාවුණා. ඉතින් මට හිතුණා මේ විදියට දුක් කන්දරා විඳ විඳ පෙරුන්දම් පුරාගෙන පින් පිරිලම දෙන ජීවිතයක් තියෙනවනි. ඒ තමයි අවසාන ජීවිතය. අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පිරුම් පුරලා පුරලා පින් වලින් විතරක්ම තියෙන ජීවිතේනි අවසාන ජීවිතේ. පින්වත්නි, පින්වත් ස්වාමීන් වහන්සේ, මේ බුදු කෙනෙක් පුරපු පින කියන එක සුළු දෙයක් නෙවෙයි. හේතුව එදා දීපංකර පාදමූලේ උග්ගටිතඤ්ඤෝව, ඒ කියන්නේ එක බණපදයෙන් රහත් වෙන්න පින් තිබ්බ කෙනෙක් සෝමේද තාපසතුමා. උග්ගටිතඤ්ඤෝ වහා ධර්මය අවබෝධ කරන එක බණපදයෙන් රහත් වෙන්න පින තිබ්බ කෙනෙක් තමයි සෝමේද තාපසතුමා. එතකොට එදා ඉඳලා අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් මේ පින්පිරුයි සම්මා සම්බුදු බව පිණිස දුර රහතන් වහන්සේ නමකගේ බුදු කෙනෙක්ගේ පින්වල වෙනස බලන්න. රැස් කරපු පුණ්‍ය ධාරාවේ වෙනස බලන්න. සම්මා සම්බුදු වෙන කෙනෙක් වෙන එක ලීසි නෑ, අතිශයින් දුර්ලභයි. ඉතින් ඒ සියලු පින්වලින් ආඩ්‍ය වෙලා පින්වලින් පිරිච්ච අවසාන ජීවිතේ තමයි විස්සන්තර ජාතකය. ඒ විස්සන්තර ජාතකයේ දුක කියන්නේ මෙහෙමත් ඇයි මෙහෙම දුක් විඳින්නේ කියලා හිතෙනවා. අද මේ කාරණාව කියන්නත් එක හේතුවක් තියෙනවා. ළඟදි දවසක අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සමග මම අපි අසපුවකට වඩින්න වෙලාවේ යම් දහන් සාකච්ඡාවක් ඇති වුණා. ඒතරේ දහන සාකච්ඡාව තමයි හොඳ අයට ඇයි මෙච්චර කරදර එන්නේ, හොඳ අයට ඇයි මෙච්චර නිඳා වෙන්නේ, ඇයි හොඳ මිනිස්සුම මෙච්චර විඳවන්නේ කියලා. ඒක තමයි අපි අතර ඇති වුණ දහන් සාකච්ඡාව. ඒ හොඳ අයම දුක් විඳින දුක බේරෙන කතාවක් තමයි විස්සන්තර ජාතකය. ඒවා කියවද්දී, ඒවා අහද්දී අපි විඳින දුක් මොනවද කියලා හිතෙනවා. පින්වත්නි, පින්වත් ස්වාමීන් වහන්සේ, පින්වත් දරුවනි, මේ විස්සන්තර ජාතකයේ බුදුරජාණන් වහන්සේ වදාළේ කපිලවස්තුවට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම වැඩම කරපු මොහොතේ කපිලවස්තුවේ ශාක්‍යෝ බුදුරජාණන් වහන්සේට වැන්දේ නැහැ. බුදුරජාණන් වහන්සේ 20,000 සංඝයා පිරිවරාගෙන වඩිද්දී පුංචි ළමයි ඉස්සෙල්ලාට යවුවා මල් සුවඳ අරගෙන. ඊළඟට තරුණ කුමාරවරු යව්වා. අර වැඩිහිටි ශාක්‍යෝ පිටිපස්සේ හිටියේ සිද්ධාර්ථ කුමාරයා පොඩි කෙනෙක් නෙව කියලා වැන්දේ නැහැ. ඒ ශාක්‍යයන්ගේ කුලමානය දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම සියලු ශාක්‍යයන්ගේ හිසේ දූවිලි වැක්කිරෙන විදිහට මහ පොළොවෙන් ආකාශයට පැන නැංගා. නැඟලා යමක මහා ප්‍රාතිහාරිය පෑවා. ඒ ප්‍රාතිහාරිය පෑමත් එක්ක තමයි ඥාතීන් වන්දනා කළේ. ඒ වන්දනා කළ අවසන් වෙනකොට පොකුරු වැසි වැස්සා. පොකුරු වැසි කියන්නේ වැස්සේ පාට වතුර තඹ පාටයි. ඒ වතුර තඹ පාටයි. ඒ වැස්ස ඇඟට වැටෙනකොට කෙනෙක් තෙමෙන්න කැමති නැත්නම් එයාගේ ඇඟට වැටෙන්නේ නැහැ, තෙමෙන්නේ නැහැ. නෙළුම් පතකට වතුර ටිකක් වැටෙනකොට නෙළුම් පතේ රඳින් නැතුව යනවා වගේ ඇඟේ රඳින් නැතුව වැටෙනවා. තෙමෙන්න කැමති නැති අයට වස්ත්‍රයක්වත් තෙමෙන්නේ නැහැ. ඊට පස්සේ තෙමෙන්න කැමති අය තෙමෙනවා. තඹ පාට වතුර ගලාගෙන යනවා. ඉතින් ඒ පොකුරු වෙසි මැද තමයි භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගේ මේ ඥාති සමාගමේ ඇති වුණ පොකුරු ඇස ගැන සංඝයා කතා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ පොකුරු ඇස මීට කලින් ජීවිතෙත් වැටුණා. මේ ඉන්න ඥාතීන් එක තැනක ඉන්නකොට ස්වාමීනි ඒ කිමෙක්ද? පින්වත් මහණෙනි, මීට බොහෝ කාලකට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ දඹදිව සිවිරට ජයතුරා නුවර සිවිරජ්ජුරුවන්ගේ පුත්‍ර සංජය සඳ මහ රජ්ජුරුවන්ට තරුණ කාලේම පුසතී කියන කුමාරිය විවාහ කළා. මේ පුසතී කියන කුමාරිය තමයි අපේ මහ බෝධිසත්වයන්ගේ මව් වෙලා මේ ජීවිතේ උපන්නේ මහමායා දේවිය. පුසති දේවිය සඳමා රජුරුවන්ගේ බිරිඳ වෙන්න කලින් සක්දෙවිඳුගේ බිසව සක්දෙවිඳුගෙන් වර 10ක් අරගෙන තමයි, ඉල්ලීම් 10ක් ඉෂ්ට කරගන්න සක්දෙවිඳුගේ කැමැත්ත අරගෙන තමයි මනුස්ස ලෝකෙට ආවේ, මඳුරට ඉපදුනේ. මේ පුසති දේවිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා හිටියා. මහමායා දේවිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නංගි. මේ මහමායා දේවිය විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේගෙත් නැගණිය වෙලා හිටියා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියතුමාගේ නම බන්දුම රජතුමා. බන්දුම රජතුමාගේ පුත්‍ර තමයි ඇහිපිල්ලම් ගහන්න නැති රංකඳක් වගේ බෝසත් කුමාරයා. ඇහිපිල්ලම් ගහන්න නැති නිසා තමයි විපස්සී කියලා කියන්නේ. ඊට පස්සේ පියා නඩු විසඳනකොට පුංචි බෝසත් කුමාරයා, පිය රජතුමනි, ඕක විසඳුවා වැරදි, ඔකට උත්තරේ මේකයි කියලා උත්තරේ දෙනවා. මුළු රාජ සභාවටම විසඳන්න බැරි ප්‍රශ්න පුංචි දරුසිඟිත්තා විසඳන නිසා නුවණැත්තා නුවණැත්තා කියන අර්ථයෙන්ුත් විපස්සී කියලා කියනවා. ඒ විපස්සී මහ බෝධිසත්වයන්ට ගේ පියාගේ බන්දුම රජතුමාට වෙනත් දේවියකට දාව දුවරු දෙන්නේ කිරියා. ඊට පස්සේ විපස්සී බන්දුම රජතුමාට ලැබිච්ච සඳුන් අරටුවක්, ලස්සන කරඬුවක් වගේ සඳුන් ගැටයක් ලොකු දුවට දුන්නා. එදාම ලැබිච්ච රත්තරන් ආභරණයක් පුංචි දුවට දුන්නා. මේ දෙදෙනාව මේක පරිභෝග කරන්නේ නැතුව අපගේ සහෝදර තථාගත විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරමු කියලා අර සඳුන් කල්කේ ගලගාලා උරගාලා සඳුන් කල්කෑරන් වෙහෙරට ගියා. ඈද පුංචි නැගණිය රන් ආවරණයේ සරසා බුදු පුදක් ලෙස සකසා වෙහෙරට අරගෙන ගියා. වෙහෙරට අරගෙන ගිහිල්ලා රන් ආවරණයේ නැගණිය පූජා කළා. උපනූපන් ජීවිතේ රන් ආභරණයෙන් මාතොර නොවේවා, ධර්මයේ අවබෝධ කරත්වා කියලා. සඳුන් කල්ක ඉහිරවල ලොකු නැගණිය ප්‍රාර්ථනාවක් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සඳුන් සුවඳ පැතිරිලා යනවාගේ තුන් ලෝකේටම ප්‍රඥා සුගන්ධේ විහිදවන ඔබ වහන්සේ වගේ පුත්‍රයෙක් මටත් දාව ඉපදේවා කියලා. මහමායා දේවිය ප්‍රාර්ථනා කළා තියෙන විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ. ඒ පින්බලෙන් සසරී ගමන් කරලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙත් නැගණිය වුණා. ධර්මය අවබෝධ කළේ නැහැ. බුදු කෙනෙක්ගේ අම්මා වෙන්න තියෙන ප්‍රාර්ථනාව. ඊට පස්සේ මහමායා දේවිය ඊට පස්සේ අර නැගණිය ප්‍රාර්ථනා කළා නිග්මනට නිවන් දකින්න ඕන කියලා. බලන්න පින නැමැති කුඹුරේ පැල කරන පුණ්‍ය ප්‍රාර්ථනා බීජයේ ස්වභාවය. ඈ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නංගියෙක් වෙලාම ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරනකොට අවබෝධ කළා, අරහත්වයට පත් වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නැගණියෝ හිටියා හත් දෙනෙක්. එක්කෙනෙක් තමයි සමනී, සමනගුත්තා, බික්කුණී, බික්කා දායිකා, ඒ වගේම ධම්මා, සුධම්මා, සංඝදාසී කියලා. මේකේ පුදුමේ තමයි පින්වත්නි, සමනී වෙලා, ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා ඉපදුන සමනී කියන රාජකුමාරී තමයි කේමා. මේ කේමා කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන විහෙරක් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා විහෙරක් පූජා කරලා තිනවා කේමා. කාශ්‍යප කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ විහෙරක් පූජා කරපු කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ නැගණිය වුණ කේමා අපේ බුද්ධ ශාසනයේ බුදුරජාන් වහන්සේ දකින්න යන්න අකමැති වුණානේ. සසරක ස්වභාවය බලන්න. සසරක ස්වභාවය බලන්න. පුදුම සහගතයි. ඒ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ නැගණිය වෙලා හිටපු භික්ඛුණී, භික්ඛුණී කියන නැගණියගේ නැගණිය තමයි අපේ බුද්ධ ශාසනයේ පටාචාරා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නංගි වෙලා හිටපු පින්වන්ති නේද? අර ඇඟේ නූල් පොටක් නැතුව දිව්වේ. දරුවන් වතුරේ ගහගෙන යද්දි, තමන්ගේ දරුවෝ උකුස්සෝ දැහැගෙන යද්දි, ස්වාමියා මැරිලා එක දරසෑයේ අම්මා සහෝදරයන් දැවෙද්දි ඇඟේ නූල් පුටක් නැතුව අර දුවන්නේ පටාචාරා. මගේ බුදුරජාණන් වහන්සේ දන්නේ නැද්ද මේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා හිටපු කෙනා කියලා කියන්නේ? ඒ සියලු දේ දන්න බුදුරජාණන් වහන්සේ අකම්පිත හිතින් සාන්තෝ වැඩ හිටියා. සසර දුකයි, සංසාරේ දුකයි, පිස්සියක් වගේ දෙවුරන් වෙහෙරට එන්නේ. පින් කරපු අයටත් එහෙම වෙනවා නම් බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා හිටපු පටාචාරාටත් එහෙම වුණා නම් අපිට දුක් කියන එක ගැන කවර අරුමයක්ද? අපිට දුක එපා, ඇයි අපි දුක් විඳින්නේ කියලා අපි පතන්නේ, අපි මුලාවක් පතන්නේ. දුක එපා කියන එකම අපේ අවිද්‍යාව. ඇයි මෙහෙම දුක අපිට එන්නේ කියලා සිතන එකම අවිද්‍යාව. අපිට කුමන වූ පාරමිතාද? අපි බුදුවරුන්ගේ ශාසනවල ඒ බුදුවරුන්ගේම ලේ පැතුරන ඥාතිහුද? කිසිම උරුමයක් නැතුව අපි ආවේ. ඒ නිසා අපි කරා දුක එන එක ගැන කවර කතාද? ඉවසන්ඩ. දුක පැමිණෙද්දී හිතට ඇස්වලින් උල්පතක් වගේ රූරා කඳුළු වැටෙද්දී ඉවසන්න. පටාචාරා ගැනම හිතන්න. මේ සංසාරේ දුක් බොහෝමයි. සංසාරේ සංසාරේ යන්න තියෙන කඳුළු නැමැති සාගරේ පී නගන. සංසාරේ යන්න තියෙන්නේ දුක නැමැති ගින්නේ පිච්චි පිච්චි. ආදරේ කරන අය වෙන් වෙවි යන්ති, අකමැති අය ලං වෙවි එද්දී, නින්දා අපහාස කරදර දුක් කංකටලු මැදමයි යන්න තියෙන්නේ. කඳුළු බිබී යන්න තියෙන්නේ සංසාරේ. සංසාර කය තිත්තුනේ කඳුලින්. සංසාරේ කය තිත්තුනේ කඳුලින්. ඉතින් මේ වගේ සංසාරයක් ඒ බුද්ධ ශාසනයේම උප්පලවන්නාත් කිකි රජුරෙන් කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා හිටියා. ඉතින් මං ඒ කතාව නිකමට මතක් කළා. ඉතින් පුසති දේවිය සක්දෙව් රජුගෙන් වරන් අරගෙන මනුස්ස ලෝකේ ඉපදුනේ. ඉපදිලේ ඒ පුසති දේවියට සක්දෙවිඳු දුන්න වරන් නවයක්ම ඉෂ්ට වුණා. එයා ඉල්ලපු එකවරයක් තමයි මහ පින්වන්ත දන් දෙන්න ආසා පින්වන්ත දරුවෙක් ඉපදේවා කියලා. සක්දෙවිඳු බැලුවා, ඔක්කොම වරන් දුන්නා ලැබුණා පුසති දේවියට, පුතෙක් තවම ලැබුණ නැහැ. දෙව්ලොවෙන් චුතවෙන් ආසන්න දරුවෙක් ඉන්නවා, දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා, මහා බෝධි සත්වයෝ. සක්දිවිඳු ආරාධනා කළා, නිදුකානෙනි සිවිරට සඳමහා රජ්ජුරුවන්ගේ මාලිගාවේ පුසතී දේවීගේ කුසේ පිළිසිඳ ගන්න. ඒ විමානයේම දෙවරු 60,000ක් ඉන්නවා චුත වෙන්න ආසන්න. 60,000ක් කිව්වා සිවිරටම පිළිසිඳ ගන්න. පින්වන්තයෝ වෙනුවෙන් සක්දිවිඳු දෙවියන්ට ආරාධනා කොට දරුවන් ලබා දෙනවා. ඒ පුසතී දේවීගේ කුසේ ඉපදුනා. අර 60,000ක් දිව්‍ය කුමාරවරුත් ඉපදුනා. පුසති දේවියට ඇති වෙච්ච දොළදුක තමයි දන් දෙන්න ආසයි. දොළදුක සංසිඳුණා, දන් දුන්නා. පුසති දේවියට දවසක් කැමැත්තක් ඇති වුණා වීදි සංචාරය කරන්න. මනාව සරසන ලද වීදිවල පුසති දේවිය රාජ පෙරහැරින් යනවා. රජවරුන්ගේ වීදියේ, ඇමතිවරුන්ගේ වීදියේ, බමුණන්ගේ වීදිරේ, වෙළඳුන්ගේ වීදියේ යද්දී කුසට අපහසුවක් දැනුණා. ඒ මොහොතේම සරසන ලද මණ්ඩපේ ඒ වීදියේම රන් කඳක් වගේ දරුවෙක් බිහි වුණා. වෙළඳුන්ගේ වීදියේ බිහි වුණ නිසා මව්පසමිනුත් නෙවෙයි, පියාගේ පැත්තෙනුත් නෙවෙයි, නිකම්ම නමක් ඇති වුණා. වෙළඳුන්ගේ වීදියේ බිහි වුණ නිසා විස්සන්තර කියලා. ඉපදිච්ච ගමම් ඇහුවා, අම්මා දෙන්න මුකුත් නැද්ද කියලා. අසංකීය හතරකුත් කල්ප ලක්ෂයටම බෝධිසත්වයෝ අවස්ථා තුනක ඉපදුන ගමන් කතා කළා. ඒ තමයි උම්මග්ග ජාතකයේ ඉපදිච්ච ගමම්ම අතේ ඖෂධ ගුලියක් තියාගෙන අම්මා මේක ඖෂධ කිව්වා. ඒ නිසා තමයි මව ඖෂධ කියලා නම වැටුණේ. මේ විස්සන්තර ජාතකයේ ඉපදුන ගමම්ම අම්මා දෙන්න දෙයක් නැද්ද කියලා ඇහුවා. අවසාන ජීවිතේ උපන් සැනින් අග්ගෝ හමස්මි ලෝකස්ස, දිට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මාජාන්ති නත්ති දානි පුනබ්බහෝති, සිංහනාද කළා. මතක තියාගන්න ඔය කාරණා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතේ අසිරිය. ඉතින් අතේ තිබ්බා රන් කහවණු පොදිය. අර පුංචි දරුවගේ අතේ උස්සගන්නත් බෑ. ඊට පස්සේ චූටි දර්ශිගිත්තා ළඟ හිටපු කිරියම්මගේ පැත්තට ඒ රන් කහවණු ටික මෙහෙම තල්ලු කරනවා. උපන් සැනින් රන් කහවණු පොදිය කිරියම්මලාට දන් දුන්නා. දන් දීගෙන ඉපදුනේ. ඊට පස්සේ ඒ විස්සන්තර මේ කුමාරයා ඉපදිච්ච දවසේම අහසින් යන ඇතින්නියා කුමාරයාගේ පිම්බලේටම සුදුම සුදු ඇතෙක් උයනේ දාලා ගියා. ඒ කුමරු නිසා ඉපදු ලැබිච්ච නිසා පච්චය කියලා එතාට කිව්වා. දැන් මේ සිවිරට නිසාවත්, සිවිරටේ මිනිස්සු නිසාවත්, ඇමතිවරු නිසාවත් නෙවෙයි, මහා බෝධිසත්වය නිසාමයි යතා ලැබුණේ. මේකට නේද කෑ ගැහුවේ එදා දන් දුන්නා කියලා. තමන් ලැබිච්ච වස්තුවක් නෙයි. ඊට පස්සේ පුංචි කාලේ ඉඳලා උපන් දිනේට රජතුමා මුළු ශරීරයටම පළඳ ගන්න ආභරණ ගෙනියනවා. ඒ හැම ආභරණයක්ම දන් දෙනවා. නව වතාවක් කිරිමවරුන්ට රන් ආභරණ දන් දුන්නා. කුමාරයාට අවුරුදු 8 වෙද්දී සිරියානේ ඇඳ මත ඉන්න, යහන මත ඉන්න කුමාරයා කල්පනා කළා, කවුරු හරි මගෙන් ඉල්ලුවොත් මගේ ඇස් දෙක තලලොන්දයක් ගලවනවා වගේ මගේ ඇස් දෙක ගලවලා මට දෙන්න පුළුවන්. අනේ කවුරුන් ඕ පැමිණේවා. මගේ හදවත ඉල්ලුවොත් පපුව පළලා හදවත ගලවලා මට දෙන්න පුළුවන්. මගේ හදවත ඉල්ලාගෙන කවුරුන් හෝ පැමිණේවා. මගේ ලේ ඉල්ලුවොත් කවුරු හරි උක් අඹරණ මැෂින් එකට, උක් අඹරණ යන්ත්‍රයකට උග්ගහ දානකොට අනිත් පැත්තෙන් ඔක්කියුස්ස ටික එනවා. ඒ වගේ මගේ ශරීරය මිරිකලා මං ලේ දෙන්න කැමැති. මගේ ජීවිතය ඉල්ලුවොත් මගේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් දෙන්න කැමැති. කවුරුන් හෝ පැමිණේවා මාගේ ජීවිතය ඉල්ලගෙන කියලා ඇත්ත වශයෙන්ම මේ වගේ දාන සිතක් පහල කරනකොට ඒ වගේ සිතක් තුන් ලෝකේ කිසි කෙනෙක් පහල කළා නැහැ. මේ ඝනකඩ බොල් මහ පොළව තොටිල්ලක්සේ බලවත්ව හෙල්ලෙන්න ගත්තා, කම්පා වෙන්න ගත්තා. බෝසත් කාලේ අවුරුදු 8 මහ පොළව හෙල්ලුවා අපේ මහ බෝධිසත්වයෝ. මහ පොළව සෙලෙව්වා. ඊට පස්සේ මේ විදිහට මේ කුමාරයා අවුරුදු 16 වෙනකොට මදුරටම ඉපදිච්ච කුමාරිකාවක් වන මද්දි දේවිය සමග විවාහ වුණා. කර්මාන රූපයි ඇය සමගම විවාහ වුණා. විවාහ වෙලා ඒත් එක්කම අවුරුදු 16 විස්සන්තර කුමාරයාට රජකම හම්බුණා. දවසට කහවණු 106 දන් දෙනවා. කොහොම දන් දීම නවත්ද? මෙහෙම ඉන්නකොට මද්දි දේවියට පුතෙක් උපන්නා. ඉපදුන වෙලාවේ රත්තරන් වලින් කැටයන් දාපු රන් දැලකට තමයි කුමාරයා වඩා ගත්තේ. ඒ නිසා තමයි ඒ කුමාරයාට ජාලී කුමාරයා කියන්නේ. ඒ කුමාරයා ඇවිදින වයසේ කුමරියක් උපන්නා මද්දි දේවියට. කළු අඳුන් දිවි සමකින් කැටයන් කරපු වස්ත්‍රයකින් වඩා ගත්තේ. ඒ නිසා තමයි කන්න ජිනා කියන්නේ. මිනිසුන්ට හුරු ක්‍රිෂ්ණ ජිනා කියලා. කන්න ජිනා. ඊට පස්සේ මේ විදියට රජතුමා මාසයට දවස් 6 මේ දන්සැල්වල සැරිසරනවා. රජතුමාගේ ජීවිතේ ඒක. කිසිම රටේ කලකෝලහල නැහැ. මෙන්න බලන්න මේ සංසාරයේ ස්වභාවය, විපතකට කරුණු යෙදෙන හැටි. විස්සන්දර රජුරු ඉන්නේ සිවි මහ රටේ. ප්‍රශ්නයක් ඇති වෙනවා කාලිංගේ. කලිංගු රටට වැස්ස නැහැ. රජුරු උපෝසතේ සමාදන් වෙලා වැස්සිල්ලුව වැස්ස නැහැ. ඇමතිවරු කිව්වා සිවි රටේ ඉන්නවා සුදු ඇතෙක්, විස්සන්දර රජතුමා දන් දෙනවා. ඒ ඇතා අරගෙන ආවොත් නම් මෙහි වහිනවා. ඇතා යන තැන වහිනවා. ඊට පස්සේ එහෙනම් හොඳට කතා කරන්න පුළුවන්, දුක කියන්න පුළුවන් බමුණු 8 එව්වා කාලෙන්ගින්. නැගෙනීර වාසලට ගිහිල්ලා හිටිය රජුරෝ මුණගැහෙන්න බෑ. විස්සන්දර රජුරු දන්සැල් බලන්න යද්දි දකුණු දොරටුවේ උස් කඳු ගැටයක ඉඳගෙන කෑ ගැහුවා බමුණෝ. ජයශ්‍රී මහරජ, ජයශ්‍රී මහරජ, ඔබට සෙත්වේවා, සෙත්වේවා කියලා කෑ ගැහුවා. සුදු ඇතා පිටින් වඩින විස්සන්තර රජුරෝ ඈත කෑ ගහන බමුණන් දැක්කා. ඒ පැත්තේට ඇතා මෙහිව්වා. "ඇයි බමුණනි, කුමක්ද නුඹලා අපෙන් ඉල්ලන්නේ? කාලිංග දේශයට වර්ෂාව නැහැ. සියල්ල දන් දෙන මහරජතුමනි, ඔය ඇතා අපිට දන් දෙන්න." ඒ රජුරෝ මේ මොහොතේ හිතුවා මම හිතුවේ ඇස් දෙක ඉල්ලයි කියලා. මං ඒ වෙලාවේ මම හිතුවේ මගෙන් හදවත ඉල්ලයි කියලා. මම හිතුවේ මාව දාසකමට ඉල්ලයි කියලා. මොවුන් ඉල්ලන්නේ බාහිර දෙයක්. ඒ මොහොතේම ඇතාගෙන් බැහැලා කාවණු 164 රත්තරන් වලින් සරසලා තියෙන ඒ ඇතා පැංකෙන්ඩිය අරගෙන හොඬවැල ඒ බමුණන්ගේ අතේ තබලා පැන්වක් කළ දන් දුන්නා. මේ ඝනකඩ මහා පොළව කම්පා වුණා. තොටිල්ලක්සේ සෙලවී ගියා. මහා පොළව සොලවා සොලවා දන් දුන්න කෙනෙක් නෑ මගේ බෝධිසත්වය හැර මේ පෘථිවි මණ්ඩලේ. මේ මහා පොළව මාගේ බෝසතුන් පෙරුම් පිරූ බව දන්නවා. අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ දන්නවා. ඇතා දන් දෙනකොට මහ පොළව කම්පා වුණා. දෙවිවරු සාදුකාර පැවැත්තුවා. ප්‍රීතියෙන් පිනාගිය සිතින් රජුරු මාලිගාවට පැමිණ පුදුම සන්තෝෂයකින් 60,000 තමන් සමග ඉපදුන තමන්ගේ මිත්‍ර ඇමතිවරු සමග සාකච්ඡාවෙන් ප්‍රීති වෙවි හිටියා. ඉතින් අර සුදු ඇතා පිට බමුණු නැඟලා දකුණු දොරටුවෙන් ධන ගත්තේ උතුරු දොරටුවෙන් පිටත් වුණා. ඉතුරු මුළු නගරේ හරහාම යනවා කියන්නේ හැම පැත්තරම පණිවිඩ යනවනේ. ඉතුරු මිනිස්සු කිව්වා අපේ රජුරුවන්ගේ සුදු ඇතා පිට තෝ කොහෙද යන්නේ. ඊට පස්සේ කිව්වා මේ එන්න එපා කතා කරන අපිට දන් දෙන්න කියලා අතින් පයින් විකාර කළා. ආ ඇතිද කියලා අපිට රජුරුව දුන්නේ මේ කියලා. සුදු ඇතා දන් දීලා අපේ රජුරුව අපේ වාසනාවට හිටපු මේ ඇතා දන් දුන්නා කියලා නුවර වැසියෝ කිපුණා. මාරපාක්ෂික බැලම වැටිලා මේ කිපුණේ කවුද, මේ හොඳට අමාරුණේ කාටද, මේ අමාරුණේ වෙස්සන්තර රජතුමාගෙම දන් ගන්න අයට, වෙස්සන්තර රජතුමාගේ පිනටම පහළ වෙච්ච ඇතා දුන්නේ. ඒ දීලා මුළු රටම කිපුණා. කිපිලා වෙස්සන්තර මාලිගාවට ඇවිල්ලා සඳ මහ රජුරවන්ට පැමිණිලි කළා. වහාම ඔබතුමාගේ මේ පුත්‍රයා අපේ රට නසන කෙනා. දැන් අර දන් දුන්න කතා මොකුත් නැහැ. මේ සසරේ ස්වභාවය තමයි කෝටියක් උපකාර එකම දෙයකින් අමතක වෙනවා. ඒකට කියන නම තමයි සසර. කෝටියක් උපකාර එකම දෙයකින් අමතක වෙලා තමාට විරුද්ධව ලෝකේ නැගී හිටින එකට තමයි සංසාරය කියන්නේ. ඔබ පතනවා නම් සංසාරේ, ඔන්න ඔය සංසාරිතයි ඔබ ආසා. එක දෙයෙන් ඉවරයි. දරුවන් හැදි දැඩි කරලා දුකසේ හදන දෙමව්පියන්ද දරුවන් එරෙහිව නැගී සිටිනවා දවසක. තමන් සෙනෙහවන්තව සිටින දනින් වැටි පා අල්ලා අල්ලා උපස්ථාන කරන දෙමව්පියෝම කිපෙන්න පුළුවන් දවසක. තමාම ආදරය කරන සෙනෙහස කරන තමාගේ ලෝකීයයි හිසේ තියාගෙන සිටින තමන් ආදරය කරන කෙනෙක් කිපෙන්න පුළුවන් දවසක. තමන්ම ගුරුහරුකම් දීලා පෝෂණය කරන දහමින් පෝෂණය කරන ශිෂ්‍යයන් ගුරුවරයාට කිපෙන්න පුළුවන් දවසක. මේක තමයි සංසාරය. මේක තමයි සසර. සසරට සාධාරණ අසාධාරණ කතා නැහැ. විඳවා විඳවා යන්න තියෙන්නේ. කිපුණා මුළු නගරෙම කිපුණා. අවුරුදු කීයක් දන් ගන්නවද විස්සන්තර රජුරෝ නිසා බඩ වියද රැකගන්නේ. ඒ මිනිස්සුම කිපුණා. තමන්ට ලැබෙනකොට හොඳයි, අනුන්ට ලැබිච්ච තැන කිපුණා. සඳමහ රජුරවන්න මේ කෝපේ නවත්ත ගන්න බෑ. සඳමහ රජුරවන්ට හිතුනේ මිනිස්සු එකතු වෙලා විස්සන්තර කුමාරයා මරයි කියලා. ඒ මිනිස්සු කෝපාවිෂ්ටව කිව්වා මේකට ගත්තේ නැත්නම් විසඳුවා ඔබතුමාත් ඔබතුමාගේ පුතාත් යටත් කරගන්න මේ සේනාව සූදානම්. සියලු ඇත්තු සියලු අස්සයෝ සියලු සෙම්පතිවරු ඔක්කොම එක පැත්තක. සඳ මහරජ්ජුරුවොත් මේ ආං කවිසියක් දන්නේ නැතුව මාලිගාවේ තුටින් සිටින විස්සන්තර රජ්ජුරුවොත් තනි වෙලා. සඳමා රජ්ජුරුව කිව්වා මාගේ ප්‍රිය පුත්‍රයා මගේ අතින් මරන්නේ කොහොමද, මාගේ ප්‍රිය පුත්‍රයා දඟ ගිලාන්නේ කොහොමද? නෑ රජතුමනි, ඔහුව මේ රටින් නිරපන්න ඕන වංක ගිරියට. මේ රටේ පය තියලා ඉන්න බෑ. කොහොමද මිනිස්සු කිපුනම, කොහොමද සැර වචන, කොහොමද නපුරු වචන, කොහොමද කටෝර වචන, මෙහි බෑ කිව්වා ඔය වෙස්සන්තරට පා තියලා ඉන්න මේ දන් ගත්ත මිනිස්සු. සැනසුන් සුසුමක් ගියා කියනවා සඳ මහරජුරවන්ට. මොකද සඳ මහරජුරවන්ට හිතුනේ මරන්න කියයි කියලා. අනේ පිටුහල් කරන්න කියන වචනේ හරි කියවුණානේ. පණිවිඩයක් කියවුවා. හරි එහෙනම් හෙට දවසේ යවන්න. පණිවිඩයක් කියවුවා ඇමති කෙනෙක් ළඟ. මිනිහක් දවනකොට කෙස් කඩාගෙන කෙස් තෙමාගෙන වතුර වැටිගෙන මිනිය දවන්නේ. ඇමතියන් සුදු ඇඳගෙන කිස් කඩාගෙන විස්සන්තර මාලිගාවට දිව්වා. ඒ මොහොතේ වෙසන්දර රජුරෝ තුටින් සිටියේ එදා දන්දුන් වග සිහිකොට ඇවිල්ල කිව්වා, මේ අසුභ ආරංචි කියන මට අභේදානෙ දෙන්න, සමාව දෙන්න. කිමම ඇමතිය, ඔබතුමා එදා දන්දුන් නිසා රටවැසියෝ කිපිලා හිට දිනේ ඔබතුමා පිටුවහල් කරනවා. බලන්න සන්තෝෂෙන් ඉන්න මොහොතක් නෑ. රජතුමා දන් දීලා සතුටෙන් හිටිය විතරයි මෙහින් ආව මූසල ආරංචිය. සතුටෙන් පිනක් කළා සතුටෙන් එන්න ලැබෙන්නේ නැහැ කියන එක සසර. මොකක් හරි පිනක් කළා සතුටෙන් ඉන්නකොට මොකක් හරි මරාලයක් කඩාපාත් වෙනවා. ওই සතුට නැති වෙන්න මහා බෝධිසත්වෝ අනන්තවත් ඔය අද්දකීමට මූණ දුන්නා. අර සතුට වාස්ප වෙලා ගියා මාත්‍යංගේ. අමාත්‍ය, මා කරපු වැරද්ද මොකද්ද? රජතුමනි යථා දන් දුන්න එක. හොඳයි හොඳයි. එතකොට මාර ඇමතියාගේ ඇඟට මාර ආවේශයක් ආවා. මාර පාසික දෙවියෙක් ආරුඩ වෙලා කිව්වා, හැබැයි රජතුමනි, ඔන්න හඬ වෙනස් වුණා. හැබැයි රජතුමනි, යා යුත්තේ දකුණු දොරටුවෙන්, අසවල් හන්දියෙන්, අසවල් පාරෙන්, අසවල් විදිහට යා යුතුයි වංකගිරියට. ඒ දකුණු දොරටුවෙන් ඔය විදිහට යවන්නේ රාජ අපරාධ කරපු නීච අය යවන පාර තමයි දකුණු දොරටුවෙන් යන පාර. ඉතින් ඔය බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ, අර බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාපු ශෝකෙන් මල්ල රජදරුවන්ට ගානක් නැහැ. ආදාහනය කරන්නට හදපු මළුවයි දකුණු දොරටුවයි ළඟයි. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ශ්‍රී දේහේ දකුණු දොරටුවෙන් වඩම්මණ්ඩ මේ තමයි මල්ල රජදරුවෝ මේ පාර හැදුවේ. හදලා දේහේ උස්සන්න හදනවා බුදුරජාන් වහන්සේගේ දේහේ උස්සන්න බෑ. මල්ල රජදරුවෝ අහනවා, ස්වාමීනි අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් දේහේ උස්සන්න බෑ. රජතුමනි, දෙවිවරු කැමති නෑ දකුණු දොරටුවෙන් ගන්නට. දකුණු දොරටුව කියන්නේ අපරාධකාරයෝ යවන පැත්ත. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ දේහය උතුරු දොරටුවෙන් වඩම්මන්න ඕන කියලා. මම ওই දොරටුවේ කතාව කිව්වේ. ඉදිරි විස්සන්ද රජු කියනවා, "හා අමාත්‍ය, දරුණු අපරාධකාරයෝ යන මාවත ඉන්නේ. මේ ඇතා දන් දුන්න විස්සන්ද රජතුමාට පාර තියෙන්නේ. මේ ලෝකේටම මේ සියලු දෙනාටම දන් දුන්න අපරාධයක් නොකරපු වෙසන්දර රජුරවඬ දකුණු දොරටු එන්නේ පාර තියෙන්නේ. අමාත්‍ය, මම කැමති ඒ මාවතින් යන්න." පියමහා රජුරවඬන් සිව් වැසියන්නත් ගිහිල්ලා කියන්න, ඒ වෙසන්දර රජුර එක දවසක් ඉල්ලනවා තව. වෙසන්දර රජුර, "නුඹලා සියලු දෙනාට සත්ත සතික නම් උදානයක් දෙනවා. හැම දෙයකින්ම 100 ගාණි දානයක් දෙනවා. ඇත්තු 100යි, අස්වයෝ 100යි, උසඹයෝ 100යි, රාජකන්‍යාවයෝ 100යි, රන් ආභරණ 100යි, මහා මාණික්ක 100යි ආදි වශයෙන්. ඒ දානේ දෙන්න මට හෙටට දවස දෙන්න. ඊට පස්සේ නුඹලාගේ කැමැත්ත පරිදි දකුණු දොරටුවෙන් මේ විස්සන්තර රටෙන් පිටිවහල් වෙනවා." අමාත්‍ය ගිහිල්ලා කියාපන් කියලා. අමාත්‍යවරු 60,000ක් තමන්ගේ මිත්‍ර කුමාරවරු සිටිනවා. මේ අපේ බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකයෝය. අමාත්‍යවරුනි, සත්‍ය සතික දානේ ලැහැත්ති කරන්න. දානේට සූදානම් වුණ අරුමයක් බලන්න. දානේ නිසාම තමා පිටුවහල් කරද්දි දානේම දෙනවා. දන් කාපු අයම තමන්ට විරුද්ධ වෙද්දි ඒ අයටම දන් දෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ, ඒ නිසා අපේ ජීවිතේම බුදුරජාණන් වහන්සේට කැප කරලා ශ්‍රාවකත්වයේ ඉදිරියේ වැඳ වැටි ස්වාමීනි සරණ දෙන්න කියනකොට මගේ බුදුරජාණන් වහන්සේ අපිට සරණ දෙන්නේ නැද්ද? මහා බෝධිසත්වෝ හිවංගෙ දන් දුන්නේ. ඊට පස්සේ මහා බෝධිසත්වෝ එතනින් යනවා මාළිගාවට, මන්දී දේවිය ගාවට. මන්දී දේවිය ළඟට ගිහිල්ලා මන්දී දේවියට කියනවා, "මන්දී දේවි, නුඹගේ වස්තුව තියෙනවනේ. මන්දි දෙවිගේ ඇස් ලොකු වුණා. කවදාවත් අහලා නැහැ. ස්වාමීනි, මඳු රටින් ලැබුණ මාගේ වස්තු ඒ විදිහටම තාම තියෙනවා. මද්දි, නුඹේ වන් නිදන් කරන්න. කවදාවත් දෙන්න දෙන්න කියනවා ඇහෙනවා මිසක්ක නිදන් කරනවා කියන එක ඇහෙන්නේ නැහැ. ස්වාමී, නිදන් කරනවා කිව්වෙ මොකද්ද? මද්දි, නුඹේව දන් දෙන්න. නුඹ දන් දෙන්න. මේ දරුවන් සමග නුඹ සතුටින් ඉන්න. කවදාවත් ඇහිච්ච නැති වචන. මද්දි, නුඹ කැමති නම් තවත් ස්වාමියෙකුට නුඹ මෙතෙක් මට උපස්ථාන කළා වගේ ඒ ස්වාමියා සමග ගිහිල්ලා උපස්ථාන කරන්න. මද්දි, මාව නුඹ ආදරෙන් බලාගත්තා වගේ අලුතෙන් නුඹ කැමති ස්වාමියාත් ආදරෙන් බලාගන්න. මද්දි, මේ විශ්සන්තර හෙට දිනේ දකුණු දොරටුවෙන් පිටුහල් වෙනවා. ස්වාමී, මේ මොනවද කියන්නේ? ස්වාමී, මේ මොනවද කියන්නේ? ඒ වෙලාවේ දරාගන්න බැරිව ශෝකයෙන් සිටින අපගේ මද්දි දේවිය විශ්සන්තර රජතුමාට මේ විදිහට කියනවා. ස්වාමී, මාගේ දෛවයේ තියෙන්නේ නුඹ සමග මේ යාමට නම් කම් නෑ, එසේ වේවා. ස්වාමීනි, මගේ දෛවයේ තියෙන්නේ නුඹ සමග ජීවත් වෙන්න නම් ජීවත් වේවා. නුඹ වහන්සේ සමග නුඹෙන් වෙන් වෙලා වාසය කරනවට වැඩිය මාගේ මරණය උතුම්. විස්සන්දර මහරජුරෝ දකුණු දොරටුවෙන් යද්දී ඔබ වහන්සේගේ හෙවණැල්ල මේ මද්දි දේවිය කවදාවත් නෑ වෙන් වාසය කරන්න. මේ තමයි යසෝදරාගේ සසරේ වචන. නුඹ වහන්සේගෙන් තොරව දිවි ගෙවීමේ අරුත කිම? නුඹ වහන්සේගේ දේහයේ දවන සෑයෙහි අවසන් ගිනි දල්වා ඒ ගින්නට මැවැදී මම්ද මැරෙන්නෙමි. එය මට උතුම්. මහා බෝධිසත්වයන්ගේ ගින්නේ දැවෙන එක තමයි යසෝදරා පැතුවේ. වනේ මහා දල ඇති ඇත් රජෙක් මාර්ගෙ හිමේ යනකොට ඒ පිටුපසින් යනවා දැතින්නිය. මමත් ඒ වගේ නුඹ පිටුපස්සෙනවා. ස්වාමී, අපි යං වංකගිරියට. මේ දරුසිඟිත්තෝත් මමත් ඔබ වහන්සේ සමග එනවා. ස්වාමී, මට දුකක් වෙයි කියලා හිතන්න එපා. මාගේ දරුවන්ට දුකක් වෙයි කියලා හිතන්න එපා. ඔබ වහන්සේ නිසා අපිට දුකක් වෙයි කියලා හිතන්න එපා. අපිව දාලා ගියොත් තමයි දුක. අපෙන් වෙන් වුණොත් තමයි දුක. අපි සැපය තියෙන්නේ ඔබ වහන්සේ සමග. මම සූදානම් කෙවවා. ඇලිය අතා දන් දුන්නාට ඔබ වහන්සේ රටින් පිටුවහල් කරනවා නම් මම සූදානම් ඔබ වහන්සේ සමග ඉන්න. අපි මහා වනේ තවුස් පිරිකර ඇතුව වාසය කරනකොට අපි ඉතිරියෙන් මේ ජාලිය ක්‍රිෂ්ණ ජින එහෙම දුවනකොට අපිට මේ රාජමාලිකාව අමතක වෙයි. අපේ පුංචි තාපස පවුල මහා වනේ ඉන්නකොට ඈතින් ඇත්තු කුංචනාද කරනකොට මහරජතුමනි අපිට රජකම අමතක වෙයි. අපේ අසුබ පුරා පළවැල තියෙනකොට මං මේ පළවැල නෙලා ඔබ වහන්සේට ගේනකොට මේ ජාලිය ක්‍රිෂ්ණ ජිනා ඔඩොක්කුවේ තියාගෙන ඒ පළවැල අපි එකට භුක්ති විඳිනකොට බුදිනකොට මේ මාලිගාව අපිට අමතකයි. සීතල පොකුණේ අපි පැන්නානකොට ජාලිය ක්‍රිෂ්ණ ජිනා නෙළුම් මල් කඩා පෙති විහිරුවා විහිරුවා සෙල්ලම් කරනකොට අපිට මාලිගාව අමතක වෙයි. ඒ නිසා අපි කැමති මේ සියලු විස්තර අහගෙන හිටියා. මද්දි මේ පුසති දේවිය, පුසති දේවියට මේ ආරංචි ඇවිල්ලා එක පිම්මට දුවගෙන ආවා විස්සන්තර රජුගේ මාලිගාවට. එනකොට මද්දි දේවියයි විස්සන්තර රජතුමාගේ මේ කතාව ඇහෙනවා. ඇහෙනකොට හදවත වාවා ගන්න බෑ. මාගේ ප්‍රිය පුත්‍රය, මොකද්ද මේ වුණ විනාශය? පොළොවේ හැපි හැපි අඬනවා. වැළපී වැළපී පුත්‍රය, මා ගිහිල්ලා පියාණන්ගේ මේක වෙනස් කරගන්න අහන්නම් කියලා අඬාගෙන වැළපීගෙන ගියා. හඬාගෙන වැළපීගෙන ගිහිල්ලා සඳ මහරජුරන් අහනවා, ඇස් දෙක වන් අපේ දරුවන් මහවනේට පිටත් කරන්න ඔබගේ හදවත ගලක් වෙලාද සඳ මහරජතුමනි? ගිනව දේවිය මේ රටම කිපිලා වෙන දෙයක් නැහැ. ඇයි පුසති දේවිය නුඹ අහලා නැද්ද? අතීතේ රජවරු පුත්‍රයෝ දමනය කරන්න වනයේට යවපු බව මාගේ විස්තන්තර කුමාරයාත් දමනය කරන්න කැලේට යවනවා මිසක්කා. ඔහු මං මරන්නේ නැහැ. ඔහු සිංහයන්ට බිලි දෙන්නේ නැහැ. කොටින්ට බිලි දෙන්නේ නැහැ. මේ වෙලාවේ වෙන කළ හැකි දෙයක් නැහැ. අහෝ මාගේ පුත්‍රයාගෙන් වෙන්විලා මා කෙසේ සිටින්දද කියලා පුසති දේවිය හඬද්දී වැළපෙද්දී අන්තප්පුර කාන්තාව මහත්සේ හඬන්න ගත්තා. සඳ මහරජුරුවන්ගේ මාලිගාවේ සියලු දෙනා එකම මලගමක්සේ හඬනවා. බලන්න පින්වත්නි, මට කල්පනා වුණේ මේ පුසති දේවිය දසවරයක් කරන් සක්දෙවිඳුගේ අගබිසව වෙලා ඉඳලා මනුස්ස ලෝකෙට ආවේ. සක්දෙවිඳුගේ අගබිසව වෙලා මනුස්ස ලෝකෙට ආපු වර 10ක් ඇතුව මනුස්ස ලෝකෙට ආපු පුසති දේවිය දරුදුකින් විඳින විඳවිල්ල බලන්ඩ, හඬනා හැඬිල්ල බලන්ඩ, වැළපෙනා වැළපිල්ල බලන්ඩ නෑ සක්දෙවිඳුගේ ආසනේ උණුනේ. අපේ ඇඳුම් වලින් දෙවිවරුන්ගේ ආසන උණු වෙන්නේ නෑ. අපි වරන් අරන් ආපු අය නෙවෙයි. වරන් අරන් ආපු අයටත් එහෙම දුක ආවනම් අපි කවුද? ඒ නිසා මේ බුදු බණ පද අහ අහ වැටෙන කඳුළු පියදා ගන්න, ජීවිතේට මුණ දෙන්න. මේ සංස්කාර ධර්මයෝ ඒකාන්තෙන් අනිත්‍යයි. ඒකයි කිව්වේ මහ බෝධිසත්වයෝ විඳපු දුක්ඛන්දරාව. ඊට පස්සේ පහුවදා සත්ත සතික මහා දානීය දානේ දෙන වෙලාවේ ඇමතිවරු 60,000ටම කතා කරලා කිව්වා විස්සන්තර රජුරු, අවාත්‍යවරුනි, අද තියෙනවා අමුතු අවවාද ටිකක්. ඒ තමයි මුහුණ හකුලුවා ගන්න එපා අද දන් දෙද්දී. ඇයි? ඊයේ දවසේ තමාට විරුද්ධ වෙලා තමාවම පිටුහල් කරන ජනී ජනයානි දැන් ඉන්නේ දානි ගන්න. අමාත්‍යවරුනි, මුහුණ හකුලුවා ගන්න එපා. දැක්කද? ලැබිච්ච අවවාදේ මහා දාන දුන්නා. මහා දාන දුන්නා. මහා දාන දීලා සත්ව සතික මහා දානෙ දෙනකොට මිහි මණ්ඩල කම්පිත වෙ ගියා. ඇයි වින්නතුනි තමන්ට ගහන අයද මනේ කන්න දෙන්නේ? ඉතින් ඊට පස්සේ දානි ඉවර වෙලා මහා ප්‍රීතියෙන් රජතුමාගේ ඇවිල්ලා පා වන්දනා කළා. කිව්වා, ඇතෙක් දන් දුන්න විස්සන්තර කුමාරයා රටින් පිළුවහල් පිටුවහල් කරනවා පිය රජුරු. දානේ දෙන්න කැමැත්තෙන් ඉන්න කිසිම අපරාධයක් නොකරපු මේ විස්සන්තර වංකගිරියට පිටුවහල් කරනවා. පියාණෙනි, නුඹගේ පාවඳින්ට යාවේ, මා වංකගිරියට යනවා දන් දුන්න අපරාධෙට, දන් දීපු අපරාධෙට මා වංකගිරියට යනවා. පියාණෙනේ, නුඹ කාම මඬ ගුහුරුවෙම ඉන්න, සැපසේ ඉන්න. ඊට පස්සේ මෑණියන් ළඟට ගියා. මෑණියනේ, ඇලියා තා දන් දුන්න එකට, මහා දන් දුන්න කවදාවත් අපරාධයක් නොකරපු මේ වෙස්සන්තර දන් දුන්නා කියන අපරාධයට සිවිවැසියු කිපිලා රටින් නිරපෙව්වා. මාගේ අදර ඇති මෑණියනි, මේ වෙස්සන්තර දකුණු දොරටුවෙන් යනවා. මෑණියනි, නුඹද කාමයේම ඉන්න, කාම මඬගොරුවෙම ඉන්න මේ වෙස්සන්තර මහවණින්ට යනවා. කොහොම දරා ගන්න ඇතිද මේවා? ඊට පස්සේ සඳ මහරජුරුව කියනවා, හරි හරි, ඔබ යන්න, ඔබ යන්න, මද්දී ගෙනියන්න එපා. පිය රජතුමනි, දාසියක්වත් අකමැත්තෙන් මා පිටිපස්සේ එක පියවරක් නොතබත්වා. කේනගුණ මන්දී කිව්වා, පිය රජතුමනි, මමයි විස්සන්තර රජතුමා සමග යන්නේ. මේ මාගේ ප්‍රිය ස්වාමියා, මගේ ජීවිතේ කණවැන්දුන් එලා මට ඉන්න බෑ. මම මේ සසරේ ආදරය කළේ විස්සන්තරට. ඒ නිසා ස්ත්‍රියකගේ ස්ත්‍රියක් බිරිඳක් කියන නම තියෙන්නේ ස්වාමියෙක් ඉන්න තැන. මට ස්වාමියෙක් ඕන. ඒ නිසා මේ දරු සිඟිත්තෝ සමග මා යනවා. සඳමා රජ්ජුරුව කැලේ තියෙන බිහිසුණු බව කිව්වා. මද්දී ඔය හිතන තරම් ලේසි නෑ. වග වලසුන් සිටිනවා, මැසි මඳුරුව සිටිනවා, රුදුරු සරුපයෝ තියෙනවා, ධාර පෙඹරෝ ඉන්නවා. මද්දී නුඹ මේ කුරුල්ලෙක් ගිහඬට සලිත වෙනවා. නුඹ මහා විනාශයකට පත් වෙන්න යන්නේ නෑ. මම මගේ ස්වාමියත් එක්ක යනවා. එහෙනම් මේ දරු සිඟිත්තෝ තියලා යන්න. අපේ ඇස් දෙකවන් දරු සිඟිත්තෝ රැගෙනයි අපි යන්නේ. ඒ මොහොතේම මද්දී දේවිය පිය රජතුමාගේ මෑණියගේ පා වැඳලා වෙස්සන්තර රජතුමාට කලින් ගිහිල්ලා කරත්තේ ඉඳ ගන්නවා. මමයි යන්නේ වෙස්සන්තර සමග. මහා බෝසතුන් වන වදිද්දී පෙරගමනට පෙරටම එකතු වුණා ඊ යසුන්දරා. ඊට පස්සේ වෙස්සන්තර මහරජුරු වන්දනා කළ කරත්තේට ගොඩ වෙලා යනකොට අන්න දැන් අර මාරා වෙස්සේ අයින් වෙලානේ හිතින් අඬනවා වැළපෙනවා. සියලු දෙනා දන් ගන්න ආපු සියලු දෙනා අඬනවා වැළපෙනවා. හඬ හඬ වැළපි වැළපි පුසති දේවිය රත්තරන් කරත්ත හතක් පිටිපස්සෙන් ඇව්වා. දන් දීපම් පුතේ කියලා පිය මහරජුරුත් කරත්ත හතක් ඇව්වා. කරත්ත 17ක රණ්ඩි දීමුතු මැණික් ඇව්වා. 18 පොලක දන් දුන්නා. ඒත් දන් දෙනවා. දීලා දකුණු දොරටුවෙන් එළියට ගිය ගමන්ම මාලිගාව කොයි වගේද කියලා බලන්න ඕන කියලා හිතෙනකොටම පොළොව කැරකුණා. කැරකිලා මාලිගාවයි සියලු ජනයා හඬන හැටි පේනවා. මද්දී බලන්න අපේ පිය සඳ මහරජුරුවන්ගේ මාලිගාව. මද්දී අපි වනේට යනවා. මිහි මණ්ඩල කම්පා වුණා ඒ මොහොතේ. අතෑරපු අතෑරිල්ලට ඊට පස්සේ ආපහු අනිත් පැත්ත හැරිලා යනකොට මන්දී දේවිට කියනවා, මන්දී කවුරු හරි අපින් ඉල්ලගෙන මොන හරි එනවද කියලා නුඹ පිටිපස්ස බලාගෙන ඉන්න. ඒත් දන් දෙනවා. ඊට පස්සේ අන්න බමුණු 8 දෙනෙක් දන්සල්ට එන්න අමතක වෙලා පරක් වෙලා ආයෙ දුවගෙන එනවා. ඇවිල්ලා ඔය 80 ඕන 80 4 දෙනා දන් දුන්නා. ඒතකොට දෙවිවරු 4 දෙනෙක් තිත්මුවන්ගේ වෙස්යෙන් කරත්තේට පිට දුන්නා. එතකොට දැන් කරත්ත යනවා, අනිත් අයට පේන්නේ අස්සයෝ නැති කරත්ත යනවා. ඒ කරත්තෙත් බමුණු ඇවිල්ලා දානට ගත්තා. නැති වෙනකොට නැත්තටම නැති වෙනවා. නැති වෙනකොට නැත්තටම නැති වෙනවා. ඒකිට කියන්නේ සංසාරය කියලා. නැති වෙනකොට නැත්තට නැති වෙනවා. සංසාරය. ඒ වගේම ගන්න අයත් ගන්න ගත්තට පස්සේ නැති වෙනකල් ගන්නවා. නැති වෙනකල් ගනිද්දී නැති වෙනකල් දිදී මහ බෝධිසත්වෝ පාරමී පිරුවා. සිතේ කහටක් නැතුව මුන් තවත් ඉල්ලනවනේ කියලා සිතිවිල්ල ජීවිතේටම ඇවිල්ලා නැහැ. මද්දී මේ කුමාරි බර අඩුයි කන්න ජිනා වඩා ගන්න. මේ පුතා මේ කුමරු බරයි මං ඔහු වඩා ගන්න. දෙන්න වඩාගෙන යනවා. බෝසතුන්ගේ පින්බලයට කුමරු කුමරියන්ද කණ්ඩ පළතුරු පාරට පාත් වෙලා. පළවැල දෙවියන්ගේ ආනුභාවෙන් යොදුන් 30ක මාර්ගය කෙටි කළා. චේතිය රටට මහ බෝධිසත්වෝ පැමිණියා. පැමිණිලා ඔය යන අතරතුර බඩගින්නට ගහක් මුල ඉඳගෙන ඉදිද්දී වැද්දෙක් ඇවිල්ලා මී පැණි දීලා තියෙනවා. රජතුමා දෙන්න දෙයක් නැතුව තමන්ගේ කෙස්වල ගහලා තිබ්බ රත්තරන් ඉදිකට්ට රන් කූර ඔහුට දන් දුන්නා. දෙන කෙනා ඒ විදිහට දන් දෙනවා. ඊට පස්සේ චේතිය රටට ගියාට පස්සේ චේතිය රටෙන් කිව්වා, රජතුමනි මේ විසන්ද රජතුමා නේද? ඔබතුමා ඇයි රටෙන් පිටුවහල් කළේ? අපි ගිහිල්ලා ඒ ටික මේ විසඳගෙන ඉන්නම්. රජතුමා කැමති වුණේ නැහැ. එහෙනම් මේ රටේ රජ වෙලා ඉන්න කිව්වා. කැමති වුණේ නැහැ. ඔවුන්ටත් සෙත්පතා බිසව සමග විසන්තර රජුරු මහවණේට ගියා. චේතිය පුත්‍රෙක් වැද්දෙක් අර කැලේ ඉස්සරහා තියා මේ තිබ්බා. චේතිය රජවරු මේ වණේට කිසි කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්න දෙපා විසන්තර රජුරු ඉන්න වණේට. සක්දෙවිඳු විස්කන් දිව්‍ය පුත්‍රය වූවා. පන්සලක් මවන්න ලස්සන කුටි දෙකක් පොකුණක් ළඟ මැව්වා. සක්මන් මලු මැව්වා. තපස් පිරිකර තිබ්බා. ඒ ප්‍රදේශයෙන් සියලු අමනුෂ්‍යයන් අයින් කළා. එහෙනම් ඒ වචනෙනුත් තේරෙනවා කොච්චර පැවිදි ජීවිතේට, තාපස ජීවිතේට අමනුෂ්‍යයන්ට බාධා කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා විස්කන් දෙවිවරු අමනුෂ්‍යයන් අයින් කළා ඒ පැත්තෙන්. ඡණ්ඩ සතුන් ඒ පැත්තෙන් යන්ද සැලැස්සුවක්. ඊට පස්සේ ඒ වනයේට ඇතුල් වෙලා අර කුටියට ගිහිල්ලා මන්දී දේවි එළියේ තියලා කුටිය ඇතුළට ගියා. පන්සලක් තියෙනවා, කවුරුත් නැහැ. ඒකේ ලියලා තියෙනවා කැමැති පැවිදි වෙන්න කැමැති කෙනෙක් මේ ඔක්කොම පාවිච්චි කරන්න කියලා, ශ්‍රමණයන්ට කැපයි කියලා. කවුරුත් නැති දේවල් ඒ සළු අරගෙන පොරවා ගත්තා. කඩුවත් දුණු ඊතලත් පැත්තක තිබ්බා. රාජ වස්ත්‍ර ගලවලා පැත්තක තිබ්බා. තාපස පිරිකර ඇඳගෙන කොණ්ඩේ ගැට ගහගෙන සක්මනේ මොහොතක් සක්මන් කරනකොට සංසාරේ දැහැන් වඩපු පින් බලයට රජතුමාගේ හිත එකඟ වී ගියා. පසේ බුදු කෙනෙක් කුටියෙන් වඩිනා වගේ කුටි ඇතුලෙන් එළියට එනකොට මද්දී දේවියට අදහා ගන්න බෑ. ස්වාමීන් කියලා කෑ ගැහුවා. ඈද තාපසයක් වුණා. වරයක් ගත්තා අකාලේ කුටියට එන්නේ නැහැ කියලා. ඒ වගේ මද්දී දේවිය වරයක් ගත්තා, මං තමයි ඔබට පළවැල ගේන්නේ කියලා. ශාස්ත්‍රීය සම්ප්‍රදායේ තමයි බිරිඳ විසින් ස්වාමියාව පෝෂණය කරනවා. ඒක රජකුලී සම්මතයි. එතකොට පළවැල ගිනල්ලා පෝෂණය කරනවා. මාස 7ක් ওই විදිහට ගියා. යනකොට තමයි ආයෙත් අර කාලින්ගේම, අර වලසාව නැති වුණ කාලින්ගේනේ, කාලින්ගේම බමුණෙකු ජූජක බමුණා කහවණු 100ක් ගෙදරක තියලා ඒ ගෙදර මිනිසුන්ට ඒ කිවිදන් වෙලා දෙන්න දෙයක් නැතුවම කෙල්ල දුන්නා අමිත්තා තාපා. ඊට පස්සේ ඒ දෙන්නා පවුල් කනකොට අර අමිත්තා තාපා අර හොඳට උපස්ථාන කරනවා වයසක ජූජක බමුණාට. අනිත් ගෑනුන්ට මේක රුස්සන්නේ. ඒ නිසා කේලං කිකියං කිකියා මොකද නාකී කික පවුල් ගන්නේ කියලා මේ මේ අමිත්තා තාපා කිපුන හොඳටම. ඇය ගෙදර ගිහිල්ලා බඩු පොලේ ගහලා කාලේ පොලේ ගහලා කිව්වා මේ වැඩකාරිය කොයින් හරි ගෙනලා දෙයක් මට නම් බෑ කියලා. මේකේ කගෙන් එක එක දේවල් අහගෙන ඉන්න නාකියත් ඕන් නිසා මම බැනුම් අහනවා කියලා. ඊට පස්සේ මෙයාට ජූජක බමුණා කිව්වා කොහෙන්ද දාසේ අපිට. ඊට පස්සේ එක මොහොතේම මේ බලන්නේ කර්මානු රූප බව කියන්නේ මාරාවේශයක් ආවා අමිතා තාපාට. ඇවිල්ලා කිව්වා අයි අර වංක ගිරියේ ඉන්නේ වෙස්සන්තර දරුව දෙන්න දනට ගනි. ඉල්ලගෙන වරින් කිව්වා දාසකමට. ජූජක බමුණ හරි මන් දැන් යනවා කියලා පඳුරු මේ අඩුම කුඩුම අරගෙන අමිතා තාපා වටේ තුන් වතාවක් කැරකිලා සොඳුරි කියලා තුන් වතාවක් කැරකිලා වැඳ වැඳ තමයි පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා තියෙන්නේ මේ ජූජකයා. ඊට පස්සේ වෙස්සන්ත රජුරුවන්ගේ සිවි රටට යනකොට බමුණෙක්නේ තොපි තවත් එනවාද රජතුමාත් පන්නගත්ත මදිවට කියලා මිනිස්සු ගහලා පැන්නවා. ඒ මේ ජූජක බමුණ දිව්වා කියනවා සිවි රටේ කිසි කෙනෙකුට ජූජක බමුණ අල්ලන්න බෑ කියනවා. ඇයි ඒ ජූජක බමුණාගේ ඇඟට මාරිකාවෙස වුණා කියලා. ඒ දිව්වේ අර විස්සන්ද රජතුමා ගිය පාරෙමයි දකුණු දොරටුවෙන් ගිහිල්ලා එයාම දන්නේ නැතුව එයා ගියා අර විස්සන්ද රජතුමා ඉන්න කැලේටම අසත්පුරුෂයන්ට පාර පෙන්නවා. තුන අර චේතිය කියලා වැද්දෙක් ඉන්නවනේ කැලේට යන්න දෙන්නේ නැතුව. එයා කිව්වා හිටපන් ඔබ ඉල්ලගෙන එනවනේ කැලේටත් කියලා බල්ලු ටික යව්වා. බල්ලු ටික අරෙන් පන්නගෙන එනකොට මේ නාකි ජූජකයා නැංග ගහක පණ එනවනේ අර දිෂ්ටියත් එක්ක. ඊට පස්සේ කිව්වා මෙහෙම කරදර කරන්න එපා, මම පණිවිඩයක් අරන් එන්නේ ළඟදි වෙස්සන්ත රජතුමා ගෙන්නගෙන යනවා රටට, ඒ පණිවිඩය කියන්නේ මං ආවේ කියලා. අර චේතිය අහුණා. ඊට පස්සේ පාර කිව්වා. යනකොට ওই කැලේම තැනක ඉන්නවා අච්චුත කියලා තාපසේ. ඒ තාපසයත් රැවැට්ටුවා. රවට්ටලා එතනෙමුත් පාර අහගෙන විස්සන්තර රජුරු ඉන්න තැනට ගියා. එතකොට අසත්පුරුෂයා තමාගේ ඉරණම කරා යනකොට ඕනම කෙනෙක් රවට්ටාගෙන ඕනම කෙනෙක් මුලා කරගෙන අසත්පුරුෂයා තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගන්නවා. ඒකට කියන නම මොකද්ද? සංසාර. පොකුර තමයි සංසාරිකය. ඊර්වස කල්පනා කළා, අද රෑ ගියොත් දැන් අර දේවිය ඇති ගෑනු දන් දෙනේ වට කැමති නෑ, දකුණෙන් දීලා වමෙන් ගන්නවා, ඒ නිසා මේ වෙලාව යන්න හොඳ නෑ කියලා පහුවදා උදේ යන්න හිතුවා. පළවෙලට ගියාට පස්සේ යනවා කියලා. එදා රෑ තමයි මද්දී දේවිය ස්වප්නේ දුටුවේ. ස්වප්නේ අද්දුටුවා රතු ඇඳගත් කළු මිනිහෙක් ඇවිල්ලා තමාව පෙරලලා ඇස් දෙක උගුල්ලලා පපුව කපලා හදවත ඇරගෙන යනවා. දාඩිය දාගෙන නැගිට්ටා, රෑම දිව්වා කුටියට. විසන්ත රජුර වහනවා, ඇයි රෑ ආවේ කුටියට? ස්වාමී, නරක හිතකින් ආව නෙවෙයි, නරක ස්වප්නයක් දැක්කා. ස්වප්නේ කියපු ගම රජුරුව දැනගත්තා. විසන්තර තාපසතුමා දරුව දෙන්න ගෙනියන්න කෙනෙක් එනවා කියලා. ඒක කියන්නේ නැතුව මේ කැලේ නිදා ගන්නකොට සුව පහසු නිින්දක් නැහැනේ මද්දි. ඒ නිසා නිදා ගන්න ওই සීන ගැන හිතන්න එපා කියලා. උදේ දරුවන් සනසහ අඬ අඬ පුතේ පරිස්සමෙන් එන්න ඕන සොඳේ නරක සීනියක් දැක්කා. දෝණිව නතර මේ තනි කරන්න එපා පුතේ. දෝණිට කිව්වා, සිඟිති කුමාරි, මයි මෑණි, අම්මා අයියා ළඟින් හෙල්ලෙන්න එපා. පියතුමා වෙසන්ත රජුර ළඟ වැඳලා කිව්වා, දරුවන් හොඳට බලාගන්න, අප්‍රමාදී වෙන්න, මන් නරක ස්වප්නයක් දැක්කේ, මගේ හිත හරිම අද කලබලයි. ඈ වනේ පළවැල නෙලන්න ගියා. ජූජකේ හරියම් පැමිණෙනවා. මහා බෝධිසත්වෝ එළිය ආසනේ හිටියා කියනවා, දැන් එයි දැන් එයි දැන් එයි කියලා දන් දෙන්න. ජූජකේ ඇවිල්ලා සුවදුක් අහලා දරුවන් දනට ඉල්ලුවා. දනට ඉල්ලනකොට කිව්වා, මම දෙන්නම්. හැබැයි මේ කියන බබා මුණ හවස් වෙන කල් ඉන්න. ඉස්සෙල්ලාම වෙසන් මේ කවුද, ජාලි කුමාරයා ගියා ඉස්සරහට බමුණ එනකොට. බමුණා කල්පනා කළා, මුන්ත දැම්ම hina වුණොත් පස්සේ හරියට හදාගන්න වෙන්නේ, මුලින්ම සැර කරන්න ඕන කියලා පලයන් ගිව අර කුමාරයාට. කවදාවත් අහලා නැහැ සැරට. කුමාරයා වීසි වෙලා ගියා. තින් නා ගිහිල්ලා කිරෙස්න ජිනාදී කිව්වා, නංගි, ඔය බමුණෙක් කිදිට ඇවිලෙන යකෙක්. ඔය යකෙක් අර අප්පච්චිත් එක්ක කතා කරන්නේ යකෙක්. ඔය අපි හැංගෙමු, අපි හැංගෙමු. ඊට පස්සේ කිව්වා වෙසන්දර රජුරු කිව්වා, අපේ දේවිය එන කලින් අනේ ස්ත්‍රීන් ආවොත් ධනට බාධා කරනවා, දැම්ම දෙන්න මං අරන් යන්නම් කිව්වා. ඉතින් ඔය කතා බහ ඇති වෙනකොට පින්වත්නි දරුවෝ දෙන්න හැංගිලා කොකුණේ. දරුව දෙන්න පොකුණේ හැංගුණාට පස්සේ විසන්තර රජුරුවට අර බමුණ කියනවා, දැන් මට දන් දෙනවා කියලා. ඇහි බැල්ලමකින් දරුව දෙන්න හැංගුවනේ, පුදුම දානනේ, ගරහනවා. මේ ජූජකයා කවුද? ගරහනවා. ගැරහුම් ලබ ලබා දන් දුන්නේ. ගැරහුම් ලබල බාදන් දුන්නේ. ඊට පස්සේ දෙදරුවන් පොකුණේ සැඟවිලා. ඊට පස්සේ දෙදරුවන් ළඟට කතා කරන්න ගිහිල්ලා කියනවා, මාපිය පුත්‍ර, මා වෙත එනුසොඳේ, මාගේ දාන පාරමිතාව මුදුන්පත් කරවන්න. දරුව ජාලි මාගේ හද දානෙන් තෙත් කරන්න. අදරැති පුත, මේ බව සයුරෙන් මාහට නිසලව ගමන් කරන්ට නෞකාවක් වෙන්න. මාද ඉපදෙන මැරෙන සංසාරෙන් නිදහස් වෙනවා. ජාලි, මන් නුඹ විතර කරවනවා. මාගේ පුත්‍රය මට නෞකාවක් වෙන්න. ඉතින් දරුව දුවගෙන ආවා, මගේ තාත්තට දෙපාරක් කතා කරන්න තියන්නේ නැහැ කියලා. සංසාරේ දෙපාරක් කතා කරන්න ඉඩ තිබ්බ නැති මේ දරුවා රාහුල ඇවිල්ලා පාවලෙල් වුණා. පුතේ කො නැගණිය, අනේ දුවනකට කතා කරන්න වෙලාවක් නැහැ අප්පච්චි කිව්වා. ඊට පස්සේ ආයේ කතා කරනවා, මාගේ මෑණියනි, ඒ කියන්නේ මගේ දුව අම්මේ, සිඟිත්තේ කොහෙද ඔබ? මා වෙත එනු සොඳේ. දානයෙන් මාගේ හිත තෙත් කරන්න දෝනි. මගේ දාන පාරමිතාවට පුත්‍රී උඹ නෞකාවක් වෙනින්. මම සංසාරයෙන් එතර වෙලා නුඹ එතර කරවනවා. ක්‍රිෂ්ණ ජිනා එන්න මා ළඟට ඊ උප්පලවන්න. පියා දෙපාරක් කතා කරන කල හිටියේ නෑ. දුවගෙන ආවා. අප්පච්චි මේ යකෙන් ඔබතුමා සමග කතා කරන්නේ යක්ෂයෙක්. අපේ අම්මා එනකල් ඉඳලා ඒ අම්මට කියලා අම්මගේ පා වැඳලා අපි යන්නම් හොඳේ අප්පච්චි හවස් වෙනකල් ඉඳි කියන්න. ඒ දරු සිඟිත්තන්ගේ දරුවන්ගේ වචන ඇහෙද්දි ඔවුන් අඬද්දි ඔවුන්ගේ කඳුළු වලින් විස්සන්ත රජතුමාගේ පා දේවිලා ගියා. දරුවන්ගේ හඬ කනට වැටෙද්දි විස්සන්ත රජුරුවන්ගේ ඇස් වලින් වැටුණු කඳුලෙන් ජාලියගේ ක්‍රිෂ්ණ ජිනාගේ හිස තිත් වෙලා ගියා. එහෙම කරද්දින් තමයි දරුවෝ දෙන්නගේ අත් දෙක අල්ලගෙන දන් දුන්නේ. මිහි මඬල සෙලවුණා. මුළු වංක ගිරේම හිටපු සත්තු එක හඬින්ම කෑ ගැහුවා. කෑ ගහනකොට ඒ ඉදිරියේම අත්වැල් ගැට ගහලා චර චර ගාලා සද්දෙන්ට වැලකින් ගැට ගහලා දරුවෝ දෙන්න අරගෙන විස්සන්දර රජුරෝ ඉස්සරහා පිටම වේවැලෙන් තල තල යම යම කිය කියා දරුවෝ දෙන්න ගෙනිච්චා. ඊට පස්සේ ක්‍රිෂ්ණ ජිනාට ගහනකොට ජාලිය ගිහිල්ලා බදා ගන්නවා. ජාලියට ගහනකොට ක්‍රිෂ්ණ ජිනා බදා ගන්නවා. අයියට ගහන්න එපා, නැගිනියට ගහන්න එපා කියනවා මිසක්කා මට ගහන්න එපා, මට ගහන්න එපා කියන්නේ. ලේ වීසි වුණා. කොච්චර ලේ වීසි වුණාද කියනවා නම් වංක ගිරියේ අත් දෙකින් අල්ලාගෙන ගගහ ගගහ යද්දි ඒ ජාලිය ක්‍රිෂ්ණ ජිනාගේ ලේ වීසි වුණ තැන අදත් ඒ ඉන්දියාවේ ඒ කැලේ ගස්කොලන් හැදෙන්නේ රතු පාටට. අදත් රතු පාටට ගස්කොලන් හැදෙන්නේ. මිහි මඬල කම්පා වී ගියා. බමුණා විෂම තැනකින් වැටෙද්දි අර දරුවන් දෙදෙනා ආයෙ දුවගෙන එනවා. ආයෙ දුවගෙන ඇවිල්ලා අප්පච්චි අපිව දෙන්න එපා, මේ යකින් මිනිස්සෙක් නෙවෙයි යකින්. අප්පච්චි මේ මට මම පිරිමි, ක්‍රිෂ්ණ ජිනා කියනවා පිරිමින්ට නම් දුක ඉවසන්න පුළුවන්. මම නංගිගේ මගේ සියලු දාසකම් කරන්න මේ ක්‍රිෂ්ණ ජිනා තියාගන්න. අකම්පිතව ඉන්නවා, අකම්පිතව ඉන්නවා. ක්‍රිෂ්ණ ජිනා ක්‍රිෂ්ණ ජිනත් කියනවා අප්පච්චි මේ යකින් මෙයා තව ටිකකින් අපි වරන් ගිහිල්ලා දුරුමිරිස් දාලා කනවා. එහෙම කියනකොට විස්සන්තර රජතුමාට දරාගන්න බැරි වුණා. ඇස් වලින් ලේ වැටුණා, කටින් උණු උසුම පිට වුණා. ඊට පස්සේ ආයෙත් ඇදගෙන යනවා. ඒ මොහොතේ විස්සන්ත රජතුමාගේ දරු දුක දරාගන්න බැරුව වනේට ගිහිල්ලා කැලේ කුටියට ගිහිල්ලා මොහොතකට හිතුණා, මොහොතකට හිතුණා කඩු ඇරන් ගිහිල්ලා ඕක නසා දරුව ඇරන් එන්නද කියලා. ආයෙත් හිතුවා නුඹ කොහොමද සම්බුදු වෙන්නේ දන් නොදී දරුවන්. උණු ලේ වැටුණා ඇස් වලින්. එහෙමයි දනට දුන්නේ. ඊට පස්සේ තමන්ගේ අඹුවත් දනට දුන්නා. වෙස්සන්තර රජතුමාගේ දරුවෝ මන්ත්‍රී දේවිය රෑ එළිවෙනකල් ඇවිල්ලා කෝ දරුවොත් කෝ දරුවෝ කියලා සොය සොයා යොදුම් 15ක් කිලෝමීටර 150ක් මහවනේ ඇවිද්දකිනෝ රෑම දරුවෝ හොය හොයා. අවසානයේ සිහිසුන් නැතුව වැටුණා. වැටුණාට පස්සේ පෑන් ටිකක් ඉස්සට පස්සේ මන්ත්‍රී දේවියට සිහි එනවා. ස්වාමී දරුවෝ කෝ මද්දි මං බමුණෙකුට දන් දුන්නා අනුමෝදන් යනින් කිව්වා. අත් දෙක ඔළුවේ තියාගෙන මන්ත්‍රි දේවිය කියනවා සාදු සාදු. ඇස් දෙක වන් දරුවෝ දෙන්නා ඔබතුමා දන් දුන්නා. මාගේ ස්වාමී විසන්දර මහරජතුමනි ඔබ දන් දෙන්න පුළුවන් තරම් දන් දෙන්න මේ මද්දි අනුමෝදන් වෙනවා. මේ නාරද පර්වතයේ වාසය කරන වංක ගිරියේ සියලු දෙවියෝද බ්‍රහ්මයෝද සක් දෙවිඳුද ඔබගේ සම්පූර්ණම ඔබගේ දාණය අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වුණා. කියනවා මේ විස්සන්තර ජාතකයේ මේ මන්දී දේවිය දරුව දවසට තුන් පාරක් නාවනවා කියනවා. පළවෙල නෙලවන හැම මොහොතේ හැර අනිත් හැම වෙලාවෙම පපුවට තුරුල් කරගෙන කියනවා ඉන්නේ. දරුවන්ගෙන් තොරව ජීවිතයක් නැහැ කියනවා. තමාගේ ස්වාමියාගේ දානේ විදිහට ඈනුමෝදන් වුණා. සසර මේ විස්සන්තර ජාතකයේ මං ඔය පොඩි මතකයකින් එකමනට කියාගෙන ගියානේ. රෑ එල්ලි වෙනකල් කිව්වත් ඉවර නොවුනේ ජාතකය. අවසානයේදී කොමාරි විස්සන්තර රජතුමාගේ දරුවන් දෙදෙනා දෙවියන්ගේ උපකාරයෙන් බමුණ දන්නේව නැතුව යන්නේ සඳ මහරජුරුව ළඟට. සඳ මහරජුරුව රන් රිදී දීලා දරුවෝ දෙදෙනා ගන්නවා. දරුවෝ දෙදෙනාගේ මාර්ගෙන් රජුරුව ළඟට එනවා. ඒ විස්සන්තර රජතුමයි මද්දී දේවියයි වනේදී අර දරුවෝ දෙන්නා ඈතින් එනකොට දරාගන්න බැරුව යසෝදරාට තියෙනවා, මද්දී දේවියට මේ ජාතකයේ තියෙනවා යක්ෂා වේශයක් ආවා වගේ වුණා කියනවා. ඒ කියන්නේ දිෂ්ටියක් ආවා වගේ දරුවෝ දෙන්නා දකිනකොට සිහි කල්පනාව නැතුව දිව්වා කියනවා. දුවනකොට මේ පියයුරු දෙකෙන් කිරි විද්ද කියනවා පාර දෙපැත්තට. දරුදුකට දරුවෝ දෙන්නා වැළඳ ගන්නකොටම සිහිය නැතුව වැටුණා. අර ජාලිය ක්‍රිෂ්ණ දිනා සිහිය නැතුව වැටුණා. වෙස්සන්තර රජුරෝ සිහිය නැතුව වැටුණා. සඳ මහරජුරෝ පුස්තති දේවිය සිහිය නැතුව වැටුණා. අර 60,000ක් දෙනා සිහිය නැතුව වැටුණා. මේ සිහිය නැතුව වැටිලා ඉන්නේ දුකට ඊළඟ ජීවිතේ රහත් වෙන අය ඔක්කොම. අවසාන ජීවිතේ විඳින දුක. අවසානයේ සිහිය ලැබෙන්න තමයි පුකුරු වැස්ස වැස්සුවේ සක්දෙවිඳු ඥාති සමාගමේ. ඒ සිහි කළයි කපිලවස්තුවේ මේ දේශනා කරන්න. විස්සන්තර රජ්ජුරුව අවසානයේ මන් දන් දුන්න තැනනේ කියලා කුටිය වටේ තුන් වතාවක් ගිහිල්ලා වැඳලා කෙනෙහි කෙලිහි ගුණ දක්වලා යන්නේ. එහෙනම් අපිට තිසරණේ ලැබිච්ච ධර්මයේ ලැබිච්ච මේ මහමෙවුනාවට කොච්චර අපි ගරු කරන්න ඕනේද? ලොකු ස්වාමීන් වහන්සේට කොච්චර ගරු කරන්න ඕනේද? අපිට මේ වහන්නවල් ලැබෙන්නේ උන්වහන්සේ නිසා. ලොකු ස්වාමීන් වහන්සේ මිහිරි ලෙස මේ විස්සන්තර ජාතකේ පරිවර්තනය කළා. රැයක් එළිවනතුරු කියන්න තරම්. නමුත් සංස්කාර ධර්මයේ අනිත්‍ය වී ගියා. එවැනි දෙයකට පරිසරය නැති වුණා. මේ විදියට ඊට පස්සේ විස්සන්තර රජුරෝ වනයෙන් එළියට යනකොට තමයි පින්වත්නි මුළු වනාන්තරයේම හිටපු සත්තු නිහඬව වනයෙන් එළියට ඇවිල්ලා බලාගෙන හිටියා කියන විස්සන්තර රජුරු යන හැටි. මල් මතින් පාවඩ මතින් ලදපස් මල් ඉහිරවලා නැටුම් ගැයුම් වැයුම් මතින් තමයි ආපහු වඩම්මලා තියෙන්නේ. අර ඇලියටත් ආපහු ගෙනත් දුන්න කාලිංග රටින්. ලැබෙනකොට ලැබෙන්න ගන්නවා ඔක්කොම, නැති වෙනකොට නැති වෙන්න ගන්නවා ඔක්කොම. යනකොට පා ගමනින් ගියා, එනකොට වාහන වලින් ආවා, යාන වලින්. නැති වෙනකොටත් එහෙමයි, ලැබෙනකොටත් එහෙමයි. මට පුදුමයි මේක. අච්චර අඬා අඬා දන් දුන්න ක්‍රිෂ්ණ ජිනා තමයි උප්පලවන්නා. ඒ උප්පලවන්නා මනුස්ස ජීවිතය ඉපදිලා බුද්ධ කාලේ තමාගේ ස්වාමියාගෙන් බැට කාලා ගෙදරින් පැනලා ඈතකට ගිහිල්ලා ඊට පස්සේ තමාගේම පුතත් එක්ක පවුල් කණ්ඩ සිද්ධ වෙනවා උප්පලවන්නාට. තමාගේම දුවයි තමනුයි තමන්ගේ දුවයි තමාගේ පුතාගේ බිරිඳ බවට පත් වෙනවා. උප්පලවන්නාගේ කතාව හරි දුකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අර විදිහට දන් දුන්න ක්‍රිෂ්ණ ජිනා නේද මේ දුක් විඳින්නේ කියලා දන්නකොට දකින්නකොට රාග ද්වේෂේ නැසු මෝහ මානේ නැසු අපගේ බුදුරජාණන් වහන්සේ අකම්පිත සිතින් සැනසී වැඩ හිටියා. ඒකම් බලාගෙන හිටියා. ඉතින් ඒ නිසා පින්වත්නි දුක කියන එක මම මේ කියන්න ගත්තේ පාරමී පුරලා අවසාන ජීවිතෙත් විඳින දුක. ඒ නිසා අපිට කිසිම පාරමිතාවක් නැති අපි සංසාරේ කොයිතරම් දුක් විඳින්න පුළුවන් වෙනවද? ඒ නිසා ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණම සිහි කර කර සිටින්න. බුදුගුණම සිහි කර කර සිටින්න මේ විස්සන්තර ජාතකයේ කියවන්න. ඒ විස්සන්තර ජාතකයේ කියවලා මේ හදවත මෙලික් කරන්න. දුකට ඔරොත්තු දෙන හදවතක් හැදෙනවා. මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ නම් අද අදම බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න, මේ ධර්මයේ නිරන්තරයෙන් අහන්න, සත්පුරුෂයෝ ඇසුරු කරන්න. 2565ක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ගිය මේ මොහොතේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදු වදන් සිහි කරන්න. එන සැප දුක හඬන වැළපෙන සෑම දෙයක්ම අනිත්‍යයි කියලා සිහි කරන්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අවසාන මොහොතේ වදාළේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත, සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි, අප්‍රමාදිව කුසල් වඩන්න කියලා. එනිසා ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක ඉදිරියේ බුදු ගුණ සිහි කළා, ධර්මයේ සිහි කළා, අප්‍රමාදී වෙන්න අපටත් වාසනාව ලැබේවා.